අපි මේ තරුණ පරම්පරාවයට මතක් කරලා දෙන්න ඕනේ 1977 මැතිවරණයේදී ජයා ජයවර්ධන ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පුළුවන් තරම් මැතිවරණ වේදිකාවේ දරුණුම ප්‍රහාරය එල්ල කළේ ඉන්දියාවට. කොච්චර දරුණුද කිව්වනම් මේ වස්සටයි වසු පැටියෙකුටයි තමයි ඉන්දිරා ගාන්ධි හා රාජීව් ගාන්ධිව සමාන කළේ. ඒක මේ රට දන්න මේ සත්‍යය. එතකොට ඉන්දියාව බද්ධ වෛරක්කාරයෙක් ලෙස තමයි ලංකාවේ ගම්මානවලට ගිහිල්ලා කතා කළේ. ඒවට පස්සේ අපිට වන්දි ගෙවන්න වුණා.